බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක්පුර පසළොස්වක පුන් පොහෝ දිනය අදයි. දිනේ වැදගත්කම අපට පැහැදිලි කළ පූජ්‍ය පොල්පිටි මෝකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද පොහොය දවස විශේෂයෙන්ම බෞද්ධයන්ට වැදගත් වෙනවා. මේ මාසයේ තුල බක්මස අමාවක වගේ දිනයක තමයි අපේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ වර්ෂයෙන් බුද්ධත්වයෙන් වර්ෂ 5කට පසුව නාගදීපේට වැඩම කරලා චූලෝදර මහෝදර යන නාරජවරුන් අතර ඇතිවෙච්ච මේ මැණික් පුටුවේ අරගලය සංසිඳුවා වදාළේ. ඒ නිසා එවැනි උදාර ශාසනික සිද්ධවීමක් සිදුවෙච්ච උතුම්ම පොහොය හා සම්බන්ධ මාසයක් තමයි මේ බක් මාසය කියලා කියන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස අද දවස ඉතා උතුම් ලෙස ධර්ම මාර්ගයේ හැසිරෙමින් කටයුතු කරලා පින් රැස් කරගෙන පෙද්දෙලව දියුණුව යහපත සලසාගෙන ඉතා ඉක්මනින්ම මේ ප්‍රතිඵල ලබා ගන්නා කෙනෙක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගන්න ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි.